නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කින්සෝද විත්තං පුරිසස්ස සෙට්ඨං කින්සෝ සුචින්නෝ සුඛමාවහාති කින්සෝ හවේ සාධු තරං රසානං කතං ජීවින් ජීවිතමාහු සෙට්ඨං සන්දේද විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති සච්ඡං හවේ සාධු තරං රසානම් පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ඨಂತಿ සලවත් වාසනාවන්ත පින්නතුනි සුදර්ශිකානෝනා මහත්මියගේ සංජීව මහත්මාගේ මේ නිවසට රැස් වෙච්ච පින්වත් හැමදෙනාම අද මේ සන්ධ්‍යා යාමෙහි ඊටම වටිනා කෘතවේදී පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ මේත මාස 3කට කලින් මිය ගිය ඩොන් ක්ලිෆර්ඩ් පියතුමාට පුණ්‍යානුමෝදනා කරන ගමන් ඒ දෙපළගියම නමින් මිය ගිය දෙමෝපිය ආදී ඥාතීන්ට ඒ වගේම නලින් අල්ගම ඒ පියතුමාට නෝමන් ආතලේ ඒ පියතුමා බන්දුනාන කර මහත්මයා ඒ වගේම චන්ද්‍රා නිමල් පෙරේරා මහත්මයා ඇතුළු මිය ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් හිතේ තියාගෙන තමයි මේ උතුම් පින්කම ඔබ සිදු කරන්නේ. මේක පින්තුණි කෘතවේදී පින්කම. අපේ දෙමව්පියන් අපේ ජීවිතයේ මේ මට්ටමට පත් කරන්නට බොහොම වෙහෙස මානසිකින් කටයුතු කරපු අය. අන්නේ අමල තාත්තල ජීවත් වෙන කාලේ අපි හොඳින් රැකබලාගෙන ආදරෙන් සලකනා වගේ එයන් මිය ගියාට පස්සේ කලින් කලට මේ වගේ පින්කම් කරලා පින්වන් මෝදන් කිරීම ගුණවන්ත කෘතවේදී දරුවන්ගේ යුතුයකමක් විදියට සලකන්නට පුළුවන්. ඉතින් අන්නේ ඥාතික යුතුයකමයි ඔබ මේ සිද කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. මේක කළගුණ සැලකීමේ පින්කම. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන අය හැටියට විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඉපදිච්ච අය හැටියට ඔබ අපේ හැම දිනෙකම දන්නවා අපට අපේ දෙමෝපියන්ගෙන් කොයිතරම් මෙහෙවරක් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඉතින් අපි කුඩා කාලේ පටන්ම දෙමෝපියන්ට ආදරෙන් සැලකිලි දක්වන අතරේදී එයත්නම් වියපත් වුණාම අපි හොඳට අපේ දෑතින් අප ගැට උපස්ථාන කරනවා. ඇයි එහෙම අපි කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා කියලා. යම්කිසි කෙනෙක් ජීවිතයේ සැප බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි කෙනෙක් කොයිතරම් ජීවිතයේ හිතේ සතුටෙන් ඉන්නවාද කියලා කියන ප්‍රකාශ කරන කාරණා අතුරින් ප්‍රධානතම දෙයක් තමයි ඒ කෙනා තමන්ගේ අම්මා තාත්තට සලකන්නේ අම්මා තාත්තා රැක බලාගන්නේ කොහොමද කියන කාරණේ. මාතාපිතෝ උපဋාණං ඒතම් මංගල මුත්තමං කියලා දේශනා කළා. අම්මට තාත්තට සැලකීම මංගල කාරණයක් කියලා. අම්මා තාත්තා අපිත් එක්ක ඉඳීම අපේ ජීවිතේට ලොකු ආශිර්වාදයක්. ඒ අම්මා තාත්තා වැඩි වියටපත් වෙනකොට වියපත් වෙනකොට එයාට උපස්ථාන කිරීම අපට සතුටක්. ඒ වගේම එයා මිය ගියාට පස්සේ අපේ පුණ්‍යානුමෝදනා කිරීම අපේ යුතුයකමක්. අනේ කාරණේ ඔබ මේ සිද්ධ කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ලෝකයේ යම්කිසි කෙනෙක් වඩාත්ම ඉහළ සතුටෙන් ඉන්නවා නම් එයාගේ ජීවිත ගැන විමසලා බලනකොට පේන දෙයක් තමයි එය තමන්ගේ අමර කාතර හුඟක් ආදරේ. අමර කාතර හුඟක් සලකනවා. අන්න ඒක තමයි එයාගේ දිනුවේ රහස. එනිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණේ ඉතාම මනවින් දේශනා කළා. එදා බහරද ජන සමාජයේ බොහෝ දෙනාගේ අදහස උනේ මහා බ්‍රහ්මයාගෙන් මේ ලෝකයේ මිනිසා නිර්මාණය වුණේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නොපෙනෙන මහා බ්‍රහ්මයාගෙන් නෙවෙයි කෙනෙක් බිහි වෙන්නේ අපේ දැහැසට පේන අපේ අම තාත්තා තමයි. බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා සඳහන් කළා. අපේ අම්මා තාත්තා දෙන්න තමයි සැබෑ බ්‍රහ්මයන් කියලා දේශනා කළා. එනිසා ඒ අයගෙන් තමයි අපට මේ ජීවිතය ලැබුණේ. අපි අම්මගේ කුසේ, අපේ තාත්තගේ රුධිරය අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා අප කොයිතරම් ඉහළට ගියත් අපේ තියෙන ලක්ෂණයක් තමයි ඒ අම්මා තාත්තා දෙන්න අපේ හදවතේ ඉන්නට ඕන. ඒ අය කොහේ හිටියත් අපට ආශිර්වාද සලසනවා කියන හැඟීම අපි ඇති කරගන්නට ඕන. පින්තුනේ ඇත්තටම ජීවත් ඉන්න කාලය විතරක් නෙවෙයි. ඒ මේ ගියාට පස්සේ තිය කොහේ හිටියත් අපේ ජීවිතේට ආශිර්වාදයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුදහම ඉතාම ගැඹුරින් මේ අම්මා තාත්තා දෙන ගැන සාකච්ඡා කරලා තියෙනවා. අපේ මේ ආත්ම භාවයේ අම්මා තාත්තා විතරක් නෙවෙයි. මේට කලින් ආත්ම භවවල අමරණ තාත්‍රට සලකන විදියක් දේශනා කරලා තියෙනවා. ඒ තරම්ම මාර්ගයක් මේ බුදුදහම තුළ විස්තර කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපට අපේ අම තාත්‍ය දෙනගින් කොයිතරම් සේවයක් සිද්ධ වුණාද කියනවා නම් ඒ කරපු සේවයට ප්‍රතිඋපකාර විදියට යම්කිසි දරුවෙක් තමන්ගේ අම තාත්‍ය දෙන්න සිය දෙවුර මත උරයිස් දෙක මත තියාගෙන අවුරුදු 100ක් සැලකුවත් ඒ දෙමව්පියන්ගෙන් තමන්ට වෙච්ච සේවයට ප්‍රතිඋපකාර කළ ඉවර කරන්න බෑ කියලා. ඒ තරම් සේවයක් අපට ඒ දෙනගින් වෙලා තියෙනවා. හැබැයි බුදුහාඳුරෝ ඉතාම වැදගත් කාරණයක් දේශනා කළා. අර අවුරුදු 100ක් උපස්ථාන කළා. එයාට ප්‍රතිඋපකාර කළ ඉවර කරන්න බැරි වුණත් බුදුහාඳුරෝ දේශනා කරනවා එයාට ප්‍රතිඋපකාර කරන්න පුළුවන් ක්‍රමයක්ත් තියෙනවා කියලා. ඒ නැයින් නිදහස් වෙන්නත් පුළුවන් ක්‍රමයක් දේශනා කළා. ඒ මොකද්ද? ඒ තමයි අම්මා තාත්තගේ ළඟ තියෙන ශ්‍රද්ධාව වැඩි දියුණු කරන්න අපි උදව් කරනවා නම් අම්මා තාත්තා දැන්ට ශ්‍රද්ධාවන්තයි. ඒගේ ශ්‍රද්ධාවන්ත බව පොඩ්ඩක් හරි වැඩි දියුණු කරන්න අපි උදව් කරනවා නම් අන්න ඒක තමයි වැඩ කරන උදව්ව. ඒ වගේම අම්මා තාත්තගේ ළඟ තියෙන සිල්වන්ත භාවය අම්මා තාත්තට සිල් සමාදන් වෙන අවස්ථාව සලසලා දෙනවා නම් අන්න ඒකත් ප්‍රතිඋපකාරයක්. ඒ වගේම අම්මා තාත්තගේ ළඟ තියෙන පරිත්‍යාග සීලත්වය දන් දීමේ අවස්ථාව වැඩි කරනවා නම් අන්න ඒකත් ප්‍රතිඋපකාර කිරීමක්. අම්මා තාත්තගේ හිතේ තියෙන ධර්මඥානය වැඩි දියුණු කරන්න උදව් කරනවා නම් අන්න ඒකත් ප්‍රතිඋපකාර කිරීමක්. කලුණ සැලකීම. අම්මා තාත්තගේ හිතේ තියෙන ප්‍රඥාව වැඩි කරන්න උදව් කරනවා නම් බණ පොත්පත් කියවන්න, භාවනා කරන්න, ඒකට උදව් කරනවා නම් මෙන්න මේක තමයි යට ප්‍රතිඋපකාර කිරීම කලුණ සැලකීමේ ක්‍රමය කියලා දේශනා කරනවා. එතකොට ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව මෙන්න මේ කරුණවලින් උදව් කිරීම තමයි සැබෑ ලෙසම අපේ අම්මට තාත්තට උදව් කරන ක්‍රමය. මේක පින්තුනි ඉතාම වැදගත් කාරණයක් මේ බුදුහම දේශනා කරන්නේ. ඇයි එහෙම දේශනා කරන්නේ? මේක ඉතාම සියුම් කාරණයක්. පින්වත්නි බුදුදහමේ තියෙන හැම කාරණයක්ම ඉතාම වැදගත්. මේව නිකන් වචන නෙවෙයි පින්වත්නි. ධර්මය කියන්නේ වචන නෙවෙයි. ඒ හැම වචනයක් පිටුපස්සම ලොකු ගැඹුරක්, ලොකු අර්ථයක්, ප්‍රඥාවක් විතරක් නෙවෙයි. ඒ බුදුහාඳුරෝ සාරාංශයේ කල්පලක්ෂයක් කරපු ගවේෂණයක රිසර්ච් එකක මේ එක්ස්පෙරිමන්ට් එකේ රිසල්ට් එක මේ තියෙන්නේ. ඔබ හරි යම් කිසි සිලප සංස්ථාවක් ඉගෙන ගන්නවා නම් ඒගෙන ගන්න එක උපරිමනොත් වසර 5000ක 10000ක එක්ස්පෙරිමන්ටල් රිසර්ච් එකක ප්‍රතිඵලයක්. නමුත් අපි සැබෑ ධර්මය අහනවා නම් ඒ ධර්මයේ කෙනෙක්ක් නෙවෙයි. ඒ ධර්මයේ සාරාංශයේ කාර්යපලක්ෂයක රිසර්ච් එකක එක්ස්පෙරිමන්ට් එකක රිසල්ට් එකක්. අන්න එවැනි ගැඹුරක් මේ ධර්ම තුල තියෙනවා. එතකොට ඇයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ අම්මා තාත්තගේ ළඟ තියෙන ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව වැඩි කරන්න උදව් කරන්න කියලා කිව්වේ ඇයි? එහෙම උදව් කරාම පින්නතුනි ඒ අම්මා තාත්තේ මේ ජීවත් වෙන කාලේ එන්න එන්නම සතුටෙන් ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මියගේ දවසට ඒ අම්මා තාත්තා ගැන හිතලා අපට දුක් වෙන දෙයක් නැහැ. ඇයි ඒකට හේතුව? ඒ අය මිය ගිහිපු අය නැවත ඉපදෙලා ඉන්නේ මේ හිටපු ආත්ම භාවයට වඩා ඉහළ තැනක තමයි ඉපදෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ පිරිමන් පෑම අප සැලකෙන මංගල කාරණයක් කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සම්බුද්ධත්වයේ මංගල කාරණයක් කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි බලන්න බුදුහාඳුරන්ගේ පිරිනිවීම කොහොමද මංගල කාරණයක් උනේ? කොහොමද ඒක සුප්‍රීම් බ්ලෙසින් එකක් වුනේ? කොහොමද ඒක ඔස්පිෂස් ඉවෙන්ට් එකක් වුනේ? ඒක හේතුනේ උන්වහන්සේ නැවත නූපදින විදියට තමයි මරණය සිද්ධ වුනේ. ඒ වගේම යම් කිසි කෙනෙක් මිය ගියාට පස්සේ ඉපදෙන්නේ මීට වඩා ඉහළ තැනක නම්, හොඳ පහසුකම් තියෙන තැනක නම්, දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක වගේ තැනක නම්, ඇත්තටම පිනොතුනේ මිය ගිය කෙනෙක් වෙනින් අඬන එක ඒක නඩගෙන ලොකුම සාධාරණයක්. ඇයි ඒ? එයා කලින් හිටපු දැනට වඩා ඉහළ තැනක මේ ඉන්නේ. ඒ නිසා ඇත්තටම අපේ අම්මා තාත්තා මිය යන දවස අවමංගල්‍යයක් නෙමෙයි පිනොතුනේ. මංගල්‍යයක් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාව මංගල කර්ණයක්. දෙවිවරු සාදුකාර දුන්නා. රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පාන අවස්ථාව මංගල අවස්ථාවක්. ඒ නිසා බුදුදහම අපට කියන්නේ මේ මරණේ නැමැති අවමංගල කාරණය මංගල කාරණයක් කරගන්න ආකාරය බුදුහාම අපට දේශනා කළා. හැබැයි ඒක වෙන්නේ අපි කල්පියාම මෙන්න මේ ගැන හොඳව සැලකිලිමින් ඉන්න තෝරන. අම්මා තාත්තා විතරක් නෙවෙයි පින්නතුනි. අපේ දරුවෝ, අපේ ස්වාමි භාර්යාවන්, සහෝදර සහෝදරියන්, ඥාති මිත්‍රාදීන් මෙන්න මේ හැම දෙනාටම අපි ඇත්තටම ආදරේ නම් ඒ ඇත්ත එකකට ජීවත් වෙනකොට ඒ ඇග ළඟ තියෙන ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, පරිත්‍යාගශීලීත්වය, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු දිනු වෙන විදියට එයට උදව් කරන්න ඕන. මොකද අපි දන්නේ කොයි මොහොතේ අපිත් එක්ක එකට ඉන්නේ මේ ආද කියලා අපි දන්නේ නැහැ. ඇතැම්මිට අපේ දරුවෝ ඉන්න අපිට කලින් මරණයටපත් වෙනවා. අපේ සහෝදර සහෝදරයන් අපිට කලින් මිය යනවා. එතකොට අපිට අපේ ජීවිතය ගැන කිසිදු වගකීමක් වගවීමක් තියන්න බෑ පින්නතුනි. කොයි මොහොතේ ලෙඩක් හැදිලා එක්කන් වේද දන්නේ නැහැ. කොයි මොහොතේ අපේ ජීවිත අවසන් වේද කියන්න බෑ. අන්නේ නිසා කොයි මොහොතේ ජීවිත අවසන් වුණත් ඒ ගත කරන ජීවිතය ඉතාම සතුටෙන් ගත කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි, ඒ මරණයෙන් මතු ජීවිතේ මීට වඩා ඉහළ තැනක ප්‍රතිසන්දි ලබන විදියට අපේ සමස්ත ජීවිතයම අපි සකසා ගන්නට ඕන. ඒකට වෙනතින බොහෝ දෙනෙක් හිතන්නේ ධර්මය රකින්නකොට, ධර්මය පිළිපදිනකොට, බණ භාවනා කරනකොට මරණයෙන් පස්සේ ජීවිතය සුගතිගාමි වෙන්නේ කියලා. හැබැයි පින්නතුනි ඊට වඩා අනිසංසයක් සිද්ධ වෙනවා. ජීවත් වෙන කාලෙම තමන්ගේ සතුට වැඩි වෙලා තමන්ගේ හැම අංශකින්ම දියුණු ඇති වෙනවා තමන්ගේ මේ දැහැම ජීවිතයේ ප්‍රතිඵල විදියට. ඒ නිසා ධර්මය කියන්නේ බොහොම සජීවී දෙයක්. පින්නතුනි අපි යම් කිසි දෙයක් ජීවිතය කරනවා නම් අපි එදිනෙදා කරන බොහෝ දේවල් වලින් අපට සතුට ලැබෙන්නේ ඒ කරන කටයුත්ත කළ ඉවරුවාට පස්සේ. මේ කියන කාරණේ හොඳට අහගන්න. අපි එදිනෙදා ජීවිතේ යමක් කරනවා නම් අපි නිතරම හිතන්නේ ඒ කටයුත්ත කළ ඉවරුවාට පස්සේ සතුට තියෙන කියලා. දැන් හැබැයි මේ පිනතුන් හිතන්නේ දැන් හෙට ලොකු දානයක් දෙනවා. ඉතින් දානේ දැන් රැට උයන්නත් ඕන, හෙටත් හුඟක් වැඩ. ඉතින් දානේ පූජා කළ ඉවරුවාට පස්සේ තමයි සැනසීම කියලානේ. ඒතකොට අපි හැම වෙලාවෙම හිතන්නේ දැන් මේ කරන කටයුතු ටික කළ ඉවරමඩ පස්සේ සතුට තියෙන කියලා. මේක තමයි සාමාන්‍ය ලෝකේ ලක්ෂණය. නමුත් පිනතුනේ ඇත්තටම ධර්මයේ ප්‍රැක්ටිස් එක කියන්නේ මොකද්ද? ඒ වැඩේ කරන වෙලාවේ තමයි සතුට තියෙන්නේ. අනිත් හැම දෙයකම සතුට තියෙන්නේ වැඩයක් කළ ඉවරමඩ පස්සේ. දැන් බලන්න කුඩා කාලේ පටන් බලන්න. දරුවේ කුඩාම කාලේ බඩගාන කාලේ දැන් මව කුසට ආවට පස්සේ අපි හිතන්නේ අනේ දරුවා බිහි වුණාට පස්සේ සතුට කියලා දරුවගේ මොන බලන්නේ ඉන්නේ නේද? දරුවා බිහි වුණාට පස්සේ දරුවා බඩ ගන්නකොට අනේ දරුවා ඉක්මනටම ඇවිදිනවා නම් හොඳයි කියලා හිතන්නේ නේ. ඔහොමම කියලා දරුවා ඉක්මනට ඉස්කෝලේට දැම්මට පස්සේ හොඳයි කියලා හිතනවා. ඔහොමම හැම විභාගයක්ම අපි හිතනවා මේක කලේ වුණාට පස්සේ සතුට තියෙන කියලා. ඔහොම ඉඳගෙන ඉඳලා අන්තිමට දරුවා විශ්වවිද්‍යාලය ගියාට පස්සේ තමයි හොඳයි කියලා හිතන් ඉන්නවා. එතකොට දරුවා ගෙදරවත් නැහැ. ඊට පස්සේ හිතනවා දරුවා රැකියාව අරගෙන විවාහ වුණාට පස්සේ සතුට කියලා. ඊට පස්සේ දරුවා දකින්නවත් නැහැ. ඊට පස්සේ මොකද අපි කරන්නේ? දැන් මුලදි හිතුවේ සතුට තියෙන මේ ටික කලේ වුණාට පස්සේ කියලා අනාගතය කියලා හිතුවා. ඊට පස්සේ මොකද අපි කරන්නේ? බලනකොට හිතනවා නෑ. අනාගතේ නේ සතුට තියෙන අතීතයේදී උනන්න දරුවගේ පොඩි කාලේ පින්තූර ටික ගන්නවා, ඇල්බම් ටික ගන්නවා ඊට පස්සේ. අනේ බලන්න දරුවා පොඩි කාලේ කොච්චර ලස්සනද ඉස්කෝලේ යන කාරේ කොච්චර ලස්සනද කියලා අර ඊට පස්සේ අතීතය ගැන හිතව සතුට වෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි අපේ ජීවිත ලක්ෂණය. යථාර්ථයේ මේක. හැබැයි ධර්මයේ කියන්නේ පින්නතුනි මොකද්ද? දරුවා මව කුසේ ඉන්නවා නම් ඉන්න කාලේ දරුවත් එක්ක ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා, දරුවට භාවනා කරලා ආශිර්වාද කරනවා. දරුවා කුඩා කාලේ දරුවන්ගේ දරුසුරතල් බලලා සතුට වෙනවා. දරුවා පාසල යන කාලේ ඒ අත්දැකීමත් එක්ක සතුට වෙනවා. හැම මොහොතෙම ඒ වැඩේ කරද්දී තමයි සතුට වෙන්නේ. ඒ නිසා සාමාන්‍ය අපි එදිනෙදා කරන කටයුතු සහ ධර්මයේ ප්‍රැක්ටිස් කිරීම අතර තියෙන වෙනස මෙන්න මේක පින්නතුනි. මේක හොඳට මතක තියාගන්න. ඒ නිසා සාමාන්‍ය ලෝකයේ නිතරම ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. අපි කියන්නේ අර බාලගිරි දෝෂය කියලානේ. හැමදාම හිතන් ඉන්නේ සතුට තියෙන හෙට කියලා. අද නෙවෙයි. ඒ නිසා අදට වඩා හොඳ හෙටක් තමයි ප්‍රාර්ථනා කරන්නේ. නමුත් පින්නතුනි ඇත්තටම අද දවස තමයි හැමදාම උදෑසන අවදුනහම හිතන්න අද දවස තමයි මගේ ජීවිතයේ ලස්සනම දවස කියලා. අද තමයි මගේ ජීවිතයේ හොඳම දවස කියලා හිතා. ඇයි ඒකට හේතුව? තව දින ගත වෙන අපි ටික ටික වියපත් වෙනවා. අපිත් එක්ක ඉන්න ඥාති මිත්‍රාදීන් ලෙඩ වෙනවා. ඒ ඇමිය යනවා. ඒ අපෙන් ඈතට යනවා. අද අපි මෙහෙම එකට ඉන්නවා. තව අවුරුද්දක් යද්දී අපි දන්න අඳුරන කී දෙනෙක් නැති වේද? අපි නිරෝගීව ඉන්න අපි තව අවුරුද්දක් යද්දී කොයි ලෙඩේ හැදෙයිද කියලා අපිට කියන්න පුළුවන්ද? ලෝක ආර්ථිකය තව කොච්චර දරුණු වේද? අදට වඩා අපිට කොච්චර වියදම් කරන්න වේද? බඩු ටික අද ගන්න බඩු ටික මිලදී ගන්න. ඒ නිසා පින්නතුන් නිතරම හිතන්න අද තමයි මගේ ජීවිතේ ලස්සනම දවස කියලා. ඒක ඇත්තටම ඒ සුවේ තමයි ලැබෙන්නේ තමන් ධර්මයේ හරියට දැනගත් දවසට. අන්න ඒ ධර්මයේ දැනගන්න නම් ඒ ධර්මයට මූලික පදනම තමයි කලගුණ සැලකීම කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේවලාහේ සා භික්ඛවේ සම්පුරුෂ භූමී යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. ලෝකේ යම්තා යහපත් ගුණාංග තියෙනවා නම් ඒ සියලුම ගුණාංගවල පදනම කලගුණ සැලකීම කියලා. All the good qualities depend on gratitude. Gratitude is the primary quality. අපි හැමිට මේක හිතලවත් නැහැ පින්නතුනි. හොඳට බලන්න තමන්ගේ ජීවිතේ කරන හොඳ වැඩ ටික. හොඳ වැඩ ලිස්ට් එකක් කියන්න බලන්න 10ක් හරි 20ක් හරි. තමන් දැනට හොඳයි කියලා හිතන දේවල්. උදේට අවදි වෙලා මෝන හොදනකේ ඉඳන් තමන් රැකියාව කිරීම, තමන්ගේ අම්මට තාත්තට සැලකීම දක්වා තියෙන මේ සියලුම කරුණවල පදනම මොකද කියලා බලන්න. කරුණ සැලකීම. වැඩ දෙයක් තම ඔබේ වාහනේ හොදන්න බලන්න. ඒ මොකද්ද? ඒකත් කරුණ සැලකීම. ගහකින් වැඩිච්ච පොළ ටිකක් අරන් දාන්න බලන්න. මොකද්ද ඒක? තමන්ට හේවන දීපු ගහේ පොළ ටික ඉදුණට පස්සේ මේ අයින් කරනවා මේ. ගහට කලුණ සැලකීම. ආමඩ තාතට සැලකනවා. කලුණ සැලකීම. තමන් කරන රැකියාව හොඳට කරනවා. නියමිත වෙලාවට ගිහිල්ලා හොඳට වගකීමෙන් තමන් ගන්න වැටුපට ණය නොවන විදිහට වැඩ කරනවා. මොකද්ද මේක? කලුණ සැලකීම. බුදුරජාන් වහන්සේට මේ මල් පූජා කරනවා. මොකද්ද මේ? gratitude. අපිට මේ දහම අනාවරණය කරපු මේ බුදුහාමුදුරට කරන ගෞරවය මේ කලුණ සැලකීම. ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩිනකොට අපි ගෞරවයෙන් පිළිගන්නවා. ස්වාමීන් වහන්සේට පාවඩ දාලා පිළිගන්නවා. මොකද්ද මේ? කලුණ සැලකීම. බලන්න පේනොත් අපි ජීවිත කාලයම ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකලා නොතිබ්බනම් අපි ජීවිත කාලයම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ බණක් නොඇසුවා නම් අපේ ජීවිත කොහොමද වෙන්න තිබ්බද? හිතාගන්නවත් බෑනේ. ජීවිත කාලයම ස්වාමීන් වහන්සේ කෙනෙක් නොදැක්කනම් අපි ජීවිත කාලයම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ බණක් අහලා නොතිබ්බනම් ඇතැම් විට වෙනත් රටක සමහර ආගම් තියෙනවා. එයාගේ ආගම්වල කියනවා යම් කිසි කෙනෙක් වෙනත් ආගමක කෙනෙක් නම් ඒක නම් මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. ඊයට කරන ලොකුම උපකාරය තමයි ඒ මිත්‍යා දෘෂ්ටිකමයි මුදවන්නට ඕන. එයාලා අපේ ආගමට ගන්නට ඕන. බැරි නම් එයා මිත්‍යා දෘෂ්ටි අරගෙන ඉඳිද්දී මැරුණොත් හොඳ නැහැ. ඒ නිසා අපි ආගමේ නාමෙන් එයාගේ ජීවිතේ නැති කරන්න ඕනේ. නැති කරෝදින් එයා සුගතිගාමී වෙනවා කියලා කියනවා. මේ කියන එක තේරෙනවද දන්නේ? බලන්න මේ වගේ දර්ශනයක් ආගමක් තියෙන ආගමක අපි ඉපදුනා නම් උපතින් අපේ ජීවිතය කොහොමද වේද? සමහර ආගම ඔබ දන්නවනේ අදටත් ලෝකේ තියෙන ඕන් කියන්නේ ඔවුන්ගේ ආගමෙන් කියන්නේ වෙනත් ආගමක කෙනෙකුට කරන ලොකුම උදව්ව තමයි එයා මිත්‍යා දෘෂ්ටි හිටියොත් එයා යක්ෂයෙක් ළඟට යනවා ඒ නිසා එයාව මරන්න ඕනේ කියලා. මැරුවොත් එයා දෙවියන් වහන්සේ ළඟට යනවා නැත්නම් ওই රකින්න ආගම රැක්වතින් එයා යක්ෂයෙක් ළඟට අපායට යනවා කියලා. බලන්න මෙහෙම දර්ශනවාදියක් තියෙන ආගමක අපි උපතින් ඉපදුනා නම් දැඩි ආගමික අන්තවාදියෙක් තියෙන මතවලක අපි උපදුනා නම් අපි සත්‍යයක් මරන්නේ එහෙනම් කොහොමද? එයාට අනුකම්පාවෙන් කියලා නේ. බලන්න පින්නොත් අපේ ජීවිත කොහොමද වෙන්න තිබ්බද? බලන්න ඒ මිත්‍යා දෘෂ්ටියෙන් ගලවලා බෞද්ධ නොවුනත් අර වගේ අන්තවාදී ආගමක නොයිපදිච්ච එකම අපට කොච්චර භාග්‍යයක්ද කියලා බලන්න පින්නොත්. අපේ වෙනත් ආගමක නෙවෙයි අපේ සතුරෙක්වත් කුරා කුහුමියෙක්වත් අපි මැරෙනවා දකින්න කැමති නැහැ පින්නතුනි. වතුරට වැටිලින කූඹියක් අපි අරන් දානවා බේරනවා. අපේ ජීවිතේට හානි කරන කෙනෙක්ටවත් අපි හානියක් කරන්නේ නැහැ වචනකින්වත්. ඒ තරම් කොයිතරම් විරාගී, කොයිතරම් නිදහස්, කොයිතරම් සාමකාමී දහමකට සම්බන්ධ වෙලාද ඒ දහමක් අහන්න පුළුවන් පරිසරයකද අපි ඉපදිලා ඉන්නේ කියලා බලන්න. අන්න එවැනි දහමක් අනාවරණය කරපු සාස්ත්‍රවරයෙක් තමයි ඔබ මේ මල් පූජා කරන්නේ. ඒ දහම වසර 2500ක් සිය ජීවිතයත් එක්ක සම්බන්ධ කරගෙන රැකගෙන ඇවිල්ලා අපට දායාද කරපු මේ ස්වාමින් වහන්සේට ඔබ ගරු කරන්නේ මුළු ලෝකයකට මානව නිදහස, මානව චින්තනය සැනසීම උදා කර දීපු දර්ශනයකුයි අපි මේ අහන්නේ. අනේ ධර්මයට තමයි අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. අන්නේ දහම අනාවරණය කරපු බුදුරජාණන් වහන්සේට අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. අන්නේ මේ දහම වසර 2500ක් සිය ජීවිතය සමගයකට රැගෙන ආපු මහා සංඝරත්නයට අපි සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. අන්න එවැනි දහමක් පිළිබඳව අපට අහන්න ලැබෙන්නේ මෙන්න මේ කළගුණ සැලකීම නැමැති ගුණ අපේ ළඟ තිබෙති. අන්නේ කළගුණ සැලකීමක් එක්කම එකට සම්බන්ධ වෙලා තවත් ගුණයක් අපේ ළඟ යනවා. ඒ මොකද්ද? ඒ තමයි දානය කියන කාරණේ, පරිත්‍යාගශීලීත්වය කියන කාරණේ. මෙන්න මේ දෙක එකට යන එකක් පින්නතුනි. දැඩි ලෝභයෙන් ඉන්න කෙනෙකුට කළගුණ සැලකන්න අමාරුයි. ඒ වගේම කළගුණ නොසලකන කෙනා පරිත්‍යාගශීලීත් නැහැ. ඒ නිසා කළගුණ සැලකීම, gratitude and generosity are very important, they are together. මෙන්න මේක තමයි පින්නතුනි ධර්ම මාර්ගයේ ආරම්භක ගුණංග දෙක. මොකද්ද? එකක් තමයි කළගුණ සැලකීම, අනිත් එක ඒත් එක්කම එකට බද්ධ වෙලා යන දානය කියන එක. අන්නේ දානය හොඳට දීපු පමණට, අවංකව දීපු පමණට අපට කල්යාණ මිත්‍රයන් මුණගැහෙනවා. ඒ දානය හොඳට ප්‍රැක්ටිස් කරනකොට අපට ලෝකේ ඉන්න හොඳම අය මුණගැහෙනවා. සම්මුඛව මුණගැසුණත් අද තියෙන තාක්ෂණයත් එක්ක අපට ඉන්ටර්නෙට් එකකින් හරහා හරි යෑම මුණගැහෙනවා. අන්න ඒ මුණගැහෙනකොට ඊළඟ තියෙන ඕන ස්කිල් එක තමයි සෝච කියන එක, ඇක්ටිව් ලිස්නින් කියන එක. It should be gently spoken. ඒක තමයි අකරණීය මෙත සූත්‍රයේ සෝච කියලා කියන්නේ. තොට මුල්ම ගුණාංගය තමයි කළගුණ සැලකීම. ඒත් එක්කම දානය කියන එක යනවා. ඒ දානය හරියට ප්‍රැක්ටිස් කරනකොටම ඊළඟට හොඳ මිත්‍රයන් අපට මුණගැහෙනවා. ස්පිරිටුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා අපට මුණගැහෙනවා. Then we are generous. We are grateful. When we are grateful, we practice generosity. As the result of practicing generosity, we meet good association, good friends who explain the Buddha's message. That is the highest benefit that we receive through practicing generosity. When we meet good friends, noble association, we should be gently spoken. We should pay attention to what they say. එතකොට පින්නතුනි මේ අහුම්කන් දීම කියන එක සාවධානව අසුම්කන් දීම කියන එක අවධානය කියන එක ඉතාම වටිනා ගුණංගයක්. මේක සරල නෑ පින්නතුනි. අධ්‍යාපනයේ සහ ආධ්‍යාත්මික ගමන් මගේ තියෙන මුල්ම ස්කිල් එක මුල්ම කුසලතාවයේ මුල්ම ක්වොලිටිය තමයි ඇක්ටිව් ලිසනින් කියන එක. We should be gently spoken. That is one of the main qualities in the educational and spiritual level. එතකොට පින්නතුනි මෙන්න මෙතන ඉන්නකොට තමයි අපට ලෝකයේ වටිනාම දර්ශනයන් මුණගැහෙන්නේ. මේ දර්ශනය කියන එකේ පින්නතුනි ඉතාම වැදගත් කාරණයක්. philosophy කියලා කියන්නේ අපි. ලෝකයේ අතීතයේ පටන්ම මිනිසාගේ ලක්ෂණය තමයි ලෝකේ දර්ශන හොයාගෙන ගියා. පෙරදිග විතරක් නෙවෙයි ඉන්දියාව, චීන වගේ රටවල් විතරක් නෙවෙයි විශේෂයෙන් යුරෝපයේ එකල ග්‍රීසිය වෙන රටවල් දර්ශනය හොයාගෙන ගියා philosophy. ග්‍රීසියේ හිටිය සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි අය ක්‍රිස්තුපූර්ව 5 වෙනි 6 වෙනි සියවස් වල හිටපු අය. බුදුරජාණන් වහන්සේ 15 වෙනි කාලේ ඉඳලා තියෙන පැත්තේ. හැබැයි සම්බන්ධයක් තිබුණේ නැහැ. ඕන philosophy කියලා කියන්නේ මොකද්ද? philosophy කියන වචනේ ග්‍රීක භාෂාවෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒකේ තේරුම තමයි love of wisdom කියලා. ප්‍රඥාවට ආදරය කිරීම. ඕනෑම subject එකකින් ඉහළටම ගියාට පස්සේ ගන්න උපාධිය තමයි මොකද්ද? doctor of philosophy. ඒ කියන්නේ ඔහු දාර්ශනිකයෙක් වෙනවා ඕනම subject එකකින්. language එකකින් ගත්තත්, science subject එකකින් ගත්තත්, art subject එකකින් ඉගෙන ගත්තත් මොන සබ්ජෙක්ට් එකකින් ඉගෙන ගත්තත් අවසාන උපාධියද කියන්නේ ડોක්ටර් ඔෆ් ෆිලොසොෆි කියලා. ඒ කියන්නේ කිසියම් විෂයක් ගැඹුරට ඉගෙන ගත්තට පස්සෙ ආ දාර්ශනිකයෙක්. ඒ කියන්නේ යා ප්‍රඥාවන්ත කෙනෙක්. යාට විස්ඩම් එක ලැබෙන කරුම් විශ්වාස කළා. එතකොට බුදුදහමෙත් පඤ්ඤා නරාණං රතණං කියලා සඳහන් කරනවා. ප්‍රඥාව තමයි මිනිසාට තියෙන ඉහළම ධනය කියලා. මැණික කියලා. Wisdom is the gem of men කියලා. එතකොට මෙන්න මේ ප්‍රඥාව ලැබෙන මාවත තමයි බුදුහාමුදුර අපට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව ධම්මචක්ක සූත්‍රයේදී දේශනා කළා. උන්වහන්සේ සඳහන් කරනවා චක්කුම් උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කියලා. පඤ්ඤා උදපාදී. මට පෙර නොයසූ විරෝ ඥානය ඇසක් ප්‍රඥාවක් පහළ වුණා කියලා දේශනා කළා. අන්න ඒක තමයි උන්වහන්සේ මේ දේශනා කළේ. අන්නේ දේශනාව කැටි වෙන ගාථාවක් තමයි අද අපි තේමා කරගත්තේ. විවිත්ත සූත්‍රයේ සම්මුතනිකායේ දේවතා සංගතය කියන කොටසේන විවිත්ත කියන සූත්‍රය අපි අද තේමා කරගත්තා. විවිත්ත කියන එකේ තේරුම තමයි ධනය කියන එක, ට්‍රෙෂර් කියන එක. මේ සූත්‍රයේ ගාථා දෙකක් සඳහන් වෙනවා. එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට උන්වහන්සේ ඉදිරිපිටදී ප්‍රශ්න කීපයක් ඇහුවා. ගාථාවක් ඉදිරිපත් කරලා ප්‍රශ්න කීපයක් ඇහුවා. මොනවාද ප්‍රශ්න? ඔව් අහනවා කිංසෝ දෙවිත්තං පුරිසස සෙට්ටම්. කිංසෝ සුඛින්නෝ සුඛමාවහාති. කිංසෝ හවේ සාදු තරං රසානම් කතං ජීවෙන් ජීවිතමව සෙට්ටම් කියලා. කින්සෝද වෙත්තං පුරිසස සෙට්ටං. පුරුෂයාගේ ශ්‍රේෂ්ඨතම ධනය මොකද්ද කියලා ඇහුවා. කින්සෝ සුචින්නෝ සුඛමාවහාති. කොමක් ප්‍රැක්ටිස් කරනකොට සැපගෙන දෙනවද කියලා අහනවා. කින්සෝ හවේ සාදු තරංග රසානං. රසයන් අතුරින් උතුම්ම රසය මොකද්ද කියලා අහනවා. කතං ජීවින් ජීවිතමව සෙට්ටං. කොහොම ගත කරන ජීවිතයද ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා අහනවා. ඒක ප්‍රශ්න හතර. එතකොට පින්නතුනි හොඳ අවධානයෙන් ඉන්න මේ කාරණා ටික. දැන් අපි බණහන වෙලා තියෙන වටිනා වෙලාවයි. අපේ ජීවිතේ නුවණැස පහළ වෙන වෙලාව වෙන වෙන ඒවට අවධානය යොමු කරන්න එපා. අනිත්‍ය කවුරු හරි આવුවොත් වාඩි වෙයි. කමක් නැහැ. බණහනනේ කටියත් එන්නේ. පළවෙනි කාරණේ තමයි කින් සෝද විත්තං පුරිසස සෙට්ටම් පුරුෂයාට මේ ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට තියෙන වටිනාම ධනය. What is the highest treasure of men? මිනිසුන්ට තියෙන ඊටම ධනය මොකක්ද කියලා. බුදුහාමර දේශනා කරනවා සද්දේද විත්තං පුරිසස සෙට්ටම්. මෙලව ඉපදිච්ච කෙනාට තියෙන වටිනාම ධනය තමයි ශ්‍රද්ධාව confidence එක කියලා. කින්සු සුචින්නෝ සුකමාවහති කුමක් පුහුණු කරනකොට සැපගෙන දෙනවද කියලා අහනවා. ධම්මෝ සුචින්නෝ සුකමාවහති ධර්මයේ පුහුණු කරනකොට සැපගෙන දෙනවා කියලා කියනවා. දෙවිය අහනවා කුමක් පුහුණු කරනකොට සැපගෙන දෙන්නේ. What that is well brings happiness. බුදුන දේශනා කරනවා practice dharma well brings happiness. ඊට පස්සේ අහනවා රසයන් අතරේ උතුම්ම රසය මොකක්ද කියලා. බුදුහම දේශනා කරනවා සච්ඡං හවේ සාදු තරං රසානම්. රසයන් අතරේ උතුම්ම දේ තමයි සත්‍ය රසය කියලා. යථාර්ථයේ රියැලිටි එක කියලා. කතං ජීවින් ජීවිතම අවසෙට්ටම් කොහොම ගත කරන ජීවිතයද ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා අහනවා. පඤ්ඤා ජීවින් ජීවිතම අවසෙට්ටම් ප්‍රඥාවන්තව ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ කරුණු හතර තමයි අද අපි විස්තර කරන්නේ. මොනවද කරුණු ටික? පළවෙනි එක තමයි ශ්‍රද්ධාව. දෙවෙනි එක ධර්මය. තුන්වෙනි එක සත්‍ය. හතරවෙනි එක ප්‍රඥාව. මොනවද කාරණා ටික? ශ්‍රද්ධාව, ධර්මය, සත්‍ය, ප්‍රඥාව. කයි කියමු බලන්න? ශ්‍රද්ධාව, ධර්මය, සත්‍ය, ප්‍රඥාව. කයි පාර කියමු? ශ්‍රද්ධාව, ධර්මය, සත්‍ය, ප්‍රඥාව. මේ හතර තමයි අපි විස්තර කරන්නේ. මේ හතර ඊටම වැදගත් එකයි. මේ හතර ඔබ තේරුම් ගත්තොත් ඔබ මුළු ජීවිතයම ඔබ මුළු ධර්මයම තේරුම් ගත වෙනවා. මේක සරල නෑ. ඒ නිසා උපරිම අවධානය මේ කාරණා හතර අහන්න. එතකොට අර දෙවිය අහන්නේ මොකද්ද? මිනිස්සුන්ට තියෙන වටිනාම ධනිය මොකද්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රද්ධාව තමයි කෙනෙකුට තියෙන ලොකුම ධනිය කියලා. දැන් සාමාන්‍යයෙන් අපිට ශ්‍රද්ධාව කියෝ ගමන් හිතන් ඉන්නේ බුදුහාඳුරට වදින එක, ධර්මයට ගරු කරන එක, ස්වාමින් වහන්සේ කෙනෙක් දැකම වදින එක තමයි ගෞරවය කියලා නේ. නමුත් වෙනතුන් ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා මෙතන. මොකද බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන 15 වෙනි කරිනොත් ශ්‍රද්ධා කියන වචනේ ලෝකේ සාකච්ඡා කරලා තියෙනවා. ශ්‍රද්ධා කියන්නේ වෙනතුන් ඇත්තෙම ගත්තොතින් විශ්වාසය කියන එක. කොන්ෆිඩන්ස් කියන එක. මොකද විශ්වාසය කියන්නේ අපි දැනට දවසකට වැඩිපුර කාලයක් යමක් සඳහා කැප වෙනවා නම් ජීවිතයේ සතුට කියලා මෙන්න මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඔබ එක දවසකට උදේ අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යෑම දක්වා ඔබ දවසට වැඩිපුර හිතන්නේ කුමන කාරණයක් ගැනද? ඔබ වැඩිපුර කතා කරන්නේ කුමන දෙයක් පිළිබඳවද? මෙන්න මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හිතනවා ඒ දෙයින් තමයි තමන්ට සතුට ලැබෙන්නේ කියලා. ඔබ උදේ අවදිච්ච මොහොතේ පටන් රාත්‍රී ඉන්නට හැම දක්වා රැකියාව ගැන නම් හිතන්නේ. ඔබ හිතන්නේ ඔබට වැඩිපුරම සතුට ලැබෙන්නේ රැකියාවෙන් ලැබෙන වැඩුවෙන් කියලා. ඒ මුදලින් කියලා. ඔබ වැඩිපුරම සතුටේ කියලා හිතන්නේ ඔබ ළඟින් මාසෙට එකන කෙනා ගැන නම් වැඩිපුර හිතනකොට සතුට එන්නේ. ඔබ ඒක තමයි වැඩිපුරම හිතන්නේ. ඔබ වැඩිපුරම දවසක හිතන ඔබේ ලෙඩේ ගැන නම් ඔබ වැඩිපුරම කැමති නිරෝගී වෙන්න. ඒ නිසා උදේ ඉඳන් රෑ වෙනකම් ලෙඩේ ගැන හොයනවා, ඉන්ටර්නෙට් එකේ බලනවා, බෙහෙත් හොයනවා, දොස්තරලු හොයනවා. ඒ කියන්නේ ලෙඩේ සුව කරගන්න මේ බලන්නේ. ඔබ වැඩිපුරම ඉඩමකට නම් ආස කරන්නේ ඉඩමකට නඩුවක් එහෙම තියෙනවා නම් වැඩිපුර හිතන ඉඩම ගැන නඩුව ගැන නීතිඥවරු ගැන උසාවි දිනේ ගැන හැමදාම හිතන්නේ ආව දැන් ඔක්තෝබර් මාසේ 5 වෙනිදා නඩුවට යන්න තියෙන ඈ ලෝයර්ට කතා කරන්න ඕක තමයි හැමදාම හිතන්නේ. එතකොට අර අමනාප වෙච්චා කියන අමනාපේ නෙවෙයි අර ඉඩමඩ තියෙන ආසාව තමයි මේ යන්නේ යටට. මේක පිනුසි ඉතාම වැදගත් කාරණයක් නේ. එතකොට කම්පිඩන්ස් කියලා කියන්නේ මොකද්ද? අපි ජීවිතේ දැන් අපි වැඩිපුරම කැමති අපේ රූප සම්පත්තියට නම් රූපේ ලස්සන තියාගන්න නම් කැමති වැඩිපුරම බලන්නේ රූපේ නිරෝගී තියාගන්න කොහොමද? රූපේ ලස්සන කරන්න ගන්න ඕන දේවල් මොනවද? ඒව තමයි බලන්නේ. ඒවත් එකම තමයි වාහනේ යන ගමනොත් අපි ඉතින් රූපලාවන්නේ තමයි නේද? ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට අපි වැඩිපුරම කැමති අපේ රූපේට. මේක වරදක් නෙමෙයි පින්නතුනි මේ කියන්නේ. මේක තේරුම් ගන්න මේ කියන්නේ. එහෙම කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. එතකොට ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? අපේ ජීවිතයේ සතුට ලැබීම සඳහා අපට මේ මොහොතේ අපි කුමක් ගැනද හිතන්නේ කියන කාරණේ. එතකොට ඒක තමයි තමන්ට ධනය. තමන්ගේ දරුවා නම් තමන්ට ධනය. තමන්ගේ දරුවා ගැන තමයි වැඩිපුර දවසට හිතන්නේ. දරුවට හොඳට උගන්වන්න ඕන. දරුවට හොඳට විවාහයක් කරලා දෙන්න ඕන. දරුවා ගැනම තමයි වැඩිපුර හිතන්නේ. එතකොට මේව කිසිම දෙයක් කරන්න එපා කියලා බුදුදහමේ කියන්නේ නැහැ. වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ තේරුම් ගන්න මේ කියන්නේ. එතකොට සද්දීහිත විත්තම් පුරිසස සෙට්ටම් කියලා කියන්නේ යම් කිසි කෙනෙකුට තියෙන වටිනාම ධනේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? තමන්ට සතුට ලැබීම සඳහා තමන් දැනට කරන කියන හිතන කාලයේ කැප කරන දේ තමයි තමන්ට තියෙන ධනය. තමන්ගේ ලෝකයට තමන්ගේ නුවණ අනුව තමන්ට තියෙන ධනය එක. ඒක වරදක් නෙවෙයි. හැබැයි බුදුදහම කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම කාලයේ කැප කරනකොට බලන්න මෙච්චර මම කාලයක් කැප කරන දේ මට කොච්චර කලක් සතුට පිණිස පවතිනවද? මේ තමා කාලයක් කැප කරන දේ කොයිතරම් තමන්ට පාලනය කරන්න පුළුවන්ද? ජීවිතේ එන්න එන්නම මේ කාරණය ගැන හිත හිත ඉන්නකොට සතුට වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා බලන්න. ඔච්චර කරන්ති. දැන් ඔබ දරුව ගැන නම් රැකියාව ගැන නම් ඔබේ රූප සම්පත්තිය ගැන නම් ඔබේ බැංකු පොතට ටිකෙන් ටික සල්ලි වැඩි කරගන්න නම් ඉඩම් වැඩි කරගන්න නම් මේව හිත හිත දිගටම ඉන්නකොට අපි වයසට යනවනේ. ඒතර වයසට යන්න යන්න මේත් එක ඉන්නකොට තමන්ට සතුට වැඩි වෙනවාද අඩු වෙනවාද කියලා බලන්න. ඔච්චර කරන්ති. ඒතර මුළු බුදුදහමම කියන්නේ ප්‍රඥාව ලබා දීම කියන්නේ. එතකොට ඔබේ ජීවිතයේම ඔබේ දරුවා නම් ඔබේ ජීවිතයේම ඔබේ රූප සම්පත්තිය කරගෙන නම් ඉන්නේ ඔබේ ජීවිතයේම ඔබේ මුදල කියලා නම් ඔබ හිතන් ඉන්නේ ඔබට එහෙනම් සැබෑම විදියට ඔබ තෝරගෙන තියෙනවා නම් මේ දේ එන්න එන්නම ඔබේ සතුට වැඩි වෙන්න ඕන. ඒක තමයි නියම ධනයක තියෙන ලක්ෂණය. එතකොට අපේ රූප සම්පත්තිය ඉහළම දේ කියලා අපි හිතාගෙන ඉන්නවා නම් එන්න එන්නම රූප සම්පතේ වැඩි වෙනවද? tamam හිතන්නේ. ඔබේ දරුවා ගැනම නම් ඔබ හිතන්නේ හැමදාම දරුවා ඔබේ ළඟ ඉන්නවද? ඔබේ රැකියාව නම් ඔබේ සමස්ත ජීවිතේම සතුට ලබන එකම ක්‍රමය. ඔබට හැමදාම මේ රැකියාව කරන්න පුළුවන්ද? අන්න එතෙන්ට තමයි බුදින් හිතන්නේ. ඒ වගේම ඒ කියන සතුට ලැබෙන කාරණය ඔබට පාලනය කරන්න පුළුවන් බැරිද? අන්න එක බලන්න. ඔබේ රූප සම්පත්තිය නම් ඔබට සම්පූර්ණ සතුට ඔබට පුළුවන්කම ලැබෙන්න ඕන ඔබේ රූපය පාලනය කරන්න. කොණ්ඩේ ඉදෙනකොට, දත් ටික ටිකෙන් ටික අඩු වෙනකොට, හමරැලි වැටෙනකොට, කුදු ගැහෙනකොට බලන්න තමන්ට මේ ටික පාලනය කරන්න පුළුවන්ද කියලා. යම්සි ප්‍රමාණයක් පුළුවන්. නමුත් කාලෙකදී අපි අත්හැරලම් දාන්න බැහැ කියලා තේරෙනවා අපට. අන්න එහෙනම් පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සබ්බං පරවසං දුක්ඛං සබ්බං අත්තවසං සුඛං. යම් කිසි දෙයක පාලනය තියෙන වෙනත් කෙනෙක්ගේ මත නම් ඒක දුකෙන් අවසන් වෙනවා. යම් කිසි කෙනෙකුගේ පාලනය තියෙන තමන්ගේ යතේ නම් තමන්ගේ සිත මත නම් ඒක සැපද ගෙන දෙනවා කියලා. දැන් බලන්න අපේ සතුට තියෙන වෙනත් කෙනෙක් මත නම් එයා සතුටෙන් තියාගෙන අපි කොච්චර මහන්සි වෙනවද බලන්න. වචන කොච්චර පරිස්සමෙන් පාවිච්චි කරනවද? එයා ඈත කෙනෙක් නම් දවසට කතා කරන්න ඕන, මැසේජ් යවන්න ඕන, සතුටින් තියන්න ඕන, අවශ්‍ය දේවල් අරන් දෙන්න ඕන. කොච්චර මහන්සියක් වෙනවද කියලා බලන්න. එතකොට පින්නතුනි බුදුහාම දේශනා කරනවා සබ්බම් පරවසං දුක්ඛං සබ්බම් අත්තවසං සුඛං. යම් කිසි දෙයක අපේ සතුට තියෙන්නේ බාහිර කාරණයක් මත නම් ඇපිලා තියෙන්නේ. පිටස්තර දෙයක් විතරක් නෙවෙයි. තමන්ගේ ශරීරයේ මතවත් නම් තමන් ඇපිලා ඉන්නේ. ඒක සතුට ගෙන දෙනවා. හැබැයි කාලෙකදී ඒක වෙනස් වෙනවා. ඒ සතුටම දුකක් බවට පත් වෙනවා. සබ්බං අත්තවසං සුඛං. තමන්ට යමක් පාලනය කරන්න පුළුවන් නම් ඒක තමන්ගේ ලෝකේ නම් තියෙන්නේ. අන්න ඒක තමන්ට සතුට ගෙන දෙනවා. පින්නොතුනි මෙන්න මේ අතරේදී බලන්න. එතකොට බෞද්ධයන් වන අපි බුදුදහම ඇහුවට පස්සේ අපි අවසාන වශයෙන් සතුට කන්ෆිඩන්ස් එක ඉහළම කන්ෆිඩන්ස් එක තියාගෙන කොහෙද? ඔව් සිත පිළිබඳව. එතෙන්ට එන්න නම් අපට ලෝකේ දහමක් අවශ්‍ය වෙනවා. ඒ තමයි මේක හිත දියුණු කරන ක්‍රමයේ පිළිබඳව තියෙන ධර්මයට අපි විශ්වාසය ඇති කරගන්නවා. සද්ධාතේ තථාගතස්ස බෝධිං. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ සැබෑ සතුට දිනෙන් දින වැඩි කරගන්න ක්‍රමය. මේ සතුට අපේ තරුණ කාලේ විතරක් නෙවෙයි. අපි මහලු වෙන්න වෙන්නම මේ සතුට වැඩි වෙන ක්‍රමයක් බුදුහාමර දේශනා කළා. අන්න ඒක ගැඹුරට ගියාට පස්සේ පින්නතුනි මුලින් අපි බුදුහාඳුර ගැන හිතර සතුට වෙනවා, ධර්මය ගැන හිතර සතුට වෙනවා, සාමින් වහන්සේලා ගැන හිතර සතුට වෙනවා, ගෙදර තියෙන ධාතුන් වහන්සේලා දැකලා පිළිම වහන්සේ දැකලා සතුට වෙනවා. අවසාන වශයෙන් පොතෙන් දෙන්නේ පින්නතුනි මේ සතුට. මේ මූලික ටූල්ස් ටික සෝසස් ටික පාවිච්චි කරලා අපි සතුට අරගෙන අවසාන වශයෙන් සතුට ඩිපෙන්ඩ් වෙන කොහෙද? ඔව් තමන්ගේ හිත. ඒ හිත දිනු කරගන්න ක්‍රමය කොතන දෙන්නේ? සෝ සතෝ වාස සති සතෝ පස සති. තමන්ගේ හුස්ම ගැනීම පිට කිරීමට මයින්ඩ්ෆුල්නස් එක ඇඩ් කරනවා. ජීවිතයේ සතුට ලස්සන විසිතුරු බව දකින්න කැමතිනම් ආනාපාන සතියේ බ්‍රීදින් මෙඩිටේෂන් මයින්ඩ්ෆුල් බ්‍රීදින් එක ප්‍රැක්ටිස් කරන්න. අපි පින්නතුනේ මුළු ජීවිත කාලය සතුට හොයාගෙන ගිහිපු අපි සතුට විඳින්න පටන් ගන්න පින්නතුනේ ධර්මය අහලා දානීය පුහුණු කළා සිල්වන්ත වෙලා භාවනාව විශේෂයෙන් ආනාපාන සතිය වඩන්න පටන් ගත්තට පස්සේ අන්න ඒ මිතුරා කවදාවත් අපෙන් බැහැර වෙන්නේ. අපි ඉපදිච්ච මොහොතේ ලැබිච්ච මේ මිතුරා හුස්ම කියන එක අවසාන මොහොත දක්වාමයි තැ ඔක්කොම අපි අමතක කරලා යනවා. අපේ අම්මා තාත්තා අපිව අත්හැරලා යනවා. අපේ නෝනලා මහත්තයලා අපිට කලින් මිය යන පුළුවන්. දරුවෝ ටික විවාහ වෙලා ඈතට යනවා. අපේ කොණ්ඩේ ටික ටික දුර්වල වෙනවා. අපේ ශරීරය දුර්වල වෙනවා. ඇඳට වැටෙනවා. එහෙම වුණත් අප අත් නොහැර යන අපේ එක මිතුරෙක් ඉන්නවා. ඒ කවුද? ඒ තමයි හුස්ම. අන්නේ හුස්මට හිත තිබ්බොත් පින්නතුනි මුළු බුදු දහමම කියන්නේ ආනාපානසති භාවනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා, හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා, හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. When one develops, other four things gradually develop. When those four things develop, other seven things develop. When these seven things develop, other two things are achieved. We achieved two things. එකක් වැඩෙනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. ඒ මොකක්ද එක? ඒක තමයි ආනාපාන සතිය. Mindful breathing. Present moment එකට හිත තියාගෙන නාසය අස්පෙත හිත තියාගෙන හුස්ම ගන්නකොට ගන්න බව දන්නවා, වැටෙනකොට වැටෙන බව දන්නවා. මේක තමයි පින්නතුනි සතුට ලබන ඉහළම ක්‍රමය. එක විනාඩි 5ක් ප්‍රැක්ටිස් කරලා බලන්න පින්නතුනි. මෙන්න මේක තමයි ධනය. මෙන්න මෙතෙන්ට විශ්වාසය තැබීම තමයි. මේකට එන්න නම් හිත සමාධිමත් වෙන්න ඕන, සතිය දිනු කරන්න ඕන, සිල්වන්ත වෙන්නට ඕන, ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මෙන්න මෙතෙන් තියෙන විශ්වාසය තමයි බුදුදහමේ පුද්ගලයාට තියෙන උසස්ත්වම ධනෙ විදිහට කියන්නේ. මේක ප්‍රැක්ටිස් කරොත් පින්නතුනි අපේ ශරීරයට කොයිතරම් බරපතල රෝගයක් හැදුනත්, කොයිතරම් ශරීරයට වේදනාවක් ආවත්, ඊට වඩා මේ ආනාපාන සති භාවනාව පුහුණු කිරීමේ ලබන සතුට බොහොම ඉහළ මට්ටමෙන් තියෙනවා. ඒතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම වුණොත් සාන්දෝණිය අපට ලොකු රෝගයක් හැදුනොත් නැත්නම් පිළිකාවක් වගේ හැදුනොත් දැන් මේක නැති කරන්න පුළුවන්ද? රෝගෙ නැති වෙන්නේ නැහැ පින්නතුනි. ඒ රෝගයෙන් ලබන දුකට වඩා ඉහළ සතුටක් මේ භාවනාවෙන් තියෙනවා. දැන් සරල උදාහරණයක් ගන්න බලන්න. ඔබ උදේ ඉඳන් බලවත් හිසේ රදයකින් ඉන්නවා. අඬන වගේ ඉන්නවා. ඉන්නකොට දුර ඉඳලා අවුරුදු ගානකට පස්සේ ඔබ හොඳම යාළුවෙක් වෙනවා ඔබ හම්බෙන්නේ. දැන් මේ ඇඳේ නිදාගෙන හිටියේ හිසේ රදේ කියලා. අර යාළුවට ආවට යාළුවාට හස මොකද වෙන්නේ? මෙන්න හොඳට නැගිටලා හිනාවෙලා ඉන්න. එතකොට හිසේ රදේ නැති වෙලාද මේ? හිසේ රදේ තියෙනවා. හැබැයි තිබ්බට ඊට වඩා අර යාළුවාපු සතුට වැඩි. අන්නේ වගේ සිය දහස් ගුණයක සතුටක් තමයි පින්නතුනි මේ ධර්මයේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. අන්නේ මේ ප්‍රැක්ටිස් එක ගැන තියෙන කන්ෆිඩන්ස් එක, ෆේත් එක තමයි මෙන්න මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. අන්නේ එතෙන්ට අපි ශ්‍රද්ධාව ඇති කරගත්තොත් අපට දවසට වැඩිපුර වාරයක් හිතෙන්නේ කුමක් ගැනද? මෙතෙන්ට මේ සෝයට එන්න මඟ පෙන්නපු බුදුහාඳුරු ගැන තමයි දවසට වැඩිපුර හිතෙන්නේ. මෙතෙන්ට විශ්වාසය ඇති කරගත්තොත් දවසට වැඩිපුර හිතෙන්නේ මේ ධර්මයේ ගැන. මේ ධර්මයේ මේ අවුරුදු දහස් ගාණක් අරගෙන ආපු සංගරත්නය ගැනයි අපට දවසට වැඩිපුර හිතෙන්නේ. අන්න එතෙන්ට තමයි අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. එතකොට දැන් මේක කරන්න ගිහිල්ලා දරුවට උගන්වන එකවත්, නෝන මහත්තයට සලකන එකවත්, රැකියාව ගන්න එකවත් පොඩ්ඩක්වත් අඩුවක් කළේ නැහැ. මේ ඔක්කොම ටික කරන ගමන් අපේ කොන්ෆිඩන්ස් එක අපි කොහෙද තියාගන්නේ? ඉහළම තැනකින් බුද්ධේ අවිච්ඡප්පසාදන, ධම්මේ අවිච්ඡප්පසාදන, සංඝේ අවිච්ඡප්පසාදන, මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමයි අපේ ජීවිතයේ සදා නොනිමෙන පහන් තුන මිනි පහන් බවට පත් වෙනවා. ඒත් එක්කින ගමන් Taman දවසට තත්පරයේ හරි මේ ආනාපාන සතිය පුහුණු කරනවා. බිම වාඩි වෙන්න බැරි නම් පුටුවක වාඩි වුණත් කමන්නේ නැහැ. ඇඳේ හාන්සි වෙලා හරි කමන්නේ නැහැ. ටික ටික හරි ආනාපාන සතිය ප්‍රැක්ටිස් කරනවා. මෙන්න මෙතන තියෙන විශ්වාසය. මේක තමයි Tamanගේ ධනිය බවට පත් වෙන. මේ සතුටට හුරු නොතින් පින්නොතින් මේක තමයි ජීවිතේ හොබි එක වෙන්නේ. සතුට බවට පත් වෙන. අද අපි විවේකයක් ලැබුණු ගමම්ම දුරව තැනකට යනව නේද? නිවාඩු ගත කරන්න කියලානේ. ගිහලා ඊට පස්සේ ආයෙ ඊට වඩා දින ගාණක් ගත කරන්න ඕන අර මහන්සිය නැති කරගන්න. ධර්මයේ දන්නේ නැති අය ඇතමිට වාහනේ පිටුපස්සේ බෝට්ටුවකුත් බැඳගෙන ඈත යනව නේද? අපිට හිතන්නේ හරිය සතුට විඳී කියලානේ. ඒ ගමන ගිහලා ඉවරවන්න පස්සේ බලන්නේ කටේ සතුටද කියලා. ආයෙ බලන්නේ ගියාට වඩා වේගෙන් ගෙදර එනවා. ආයෙ අනේ ටිකක් නිදහසේ ගෙදරවට පස්සේ කියලානේ. පින්නතින් මේක තමයි ලෝකයේ ඇති. අපට ජීවිතේ පින්නත අපි ඉන්න කාමරේම කිසිම වියදමක් නොකර හරී ලස්සනට සුවසේ අපට සතුට විඳින කමයක් තියෙනවා. කින්සෝ සුචින්නෝ සුකමාවහාති, කුමක් පුහුණු කරාමද සැපගෙන දෙන්නේ? ධම්මෝ සුචින්නෝ සුකමාවහාති, මෙන්න මේ ධම සීල සමාධි ප්‍රඥා නැත්තම් පංච සීලය මෛත්‍රී භාවනාව සහ විශේෂයෙන් ආනාපාන සතිය පුහුණු කිරීම තමයි තමන්ට ජීවිතයේ සැපය ලැබෙන්නේ. ඊළඟට කිංසෝ හවේ සාදු තරං රසානං, රසයන් අතුරේ මුතුම රසය මොකද්ද? මෙන්න මේ සත්‍ය රසය. මොකද්ද? මනසාචේ පසන්නේන භාසති මා කරෝති වා, මනස පිරිසිදුව තියාගෙන හිටියොතින් සැපය එනවා. මනස හිත පිරිසිදු නොවතින් දුක එනවා කියන කාරණය මෙන්න මේක තමයි ලෝකේ තියෙන සත්‍යය. ඒ විතරක් නෙවෙයි ගැඹුරට ගියාට පස්සේ තවත් සත්‍යයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ප්‍රඥාවේ ඉහළම මට්ටම. ඒ තමයි ඇහැට රූපයක් පේනකොට ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන කාරණේ. කනට ශබ්දයක් ඇහෙනකොට මොකද තමන්ට වෙන්නේ? නාසයට ගඳ සුවඳක් විඳිනකොට මොකද වෙන්නේ? මෙන්න මේ යථාර්ථයේ තීරුම් ගැනීම නම් වූ සත්‍ය තමයි ලෝකයේ ඇත්තම තියෙන සත්‍ය. ඇහැට රූපයක් පේනකොට මොකද වෙන්නේ? ඇහැ රූපයේ චක්කු විඥාන ආදී මේ කාරණා ගානක් කර්මදායයක් විදියට විපාකයක් විදියට ඒ මොහොතේ කණ්ඩායම් වෙනවා. හැබැයි වර්තමානයේ ඇස කණ්ඩායම් වුණාට ඇහෙන් ගන්න වර්ණ රූපේ විතරයි ඒ කාර්යය එතනම නිමාටපත් වෙනවා. ඊට පස්සේ ඒක තේරුම් ගන්නේ මොහොගින්ද? ඒක තේරුම් ගන්නේ මන විඥානයෙන්. දැන් ඔබ මේ වෙලාවේ මා දිහා බලාගෙන ඉන්නවා. මං කියන මේ වචන දිහා හොඳට අහගෙන ඉන්නවා. ඔබට හිතෙන්නේ මේ හාමුදුරුවෝ දිහා මම බලාගෙන ඉන්නකොට මේ හාමුදුරුවෝ ඉන්නවා. මේ වර්තමානයේ මට පේන්නේ කියලා නේ හිතන් ඉන්නේ. වර්තමාන මොහොතේ කණ්ඩායම් වෙනවා පිනතුන වර්ණ රූපේ වෙනවා. හැබැයි මේ හාමුදුරුවෝ කෙනෙක් මේ පාටක් කියලා තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න විතරක් නෙවෙයි. ඒක මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්නකොට ඒ තේරුම් ගැනීමට පදනම් වෙච්ච බේස් වෙච්ච ඇස රූපය චක්කු විඤ්ඤාණය චක්කු සම්පස්සය රූප සංඥා රූප සංචේතන ආදී මේ අර මුල් ප්‍රයිමරි එක්ස්පීරියන්ස් එක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට මේ මොහොතේ ඔබ ඇසෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් විඳලා සැපතක් විඳිනවා නම් දුකක් විඳිනවා නම් විඳින්නේ සම්පූර්ණයෙන්ම මනෝවිඤ්ඤාණය. හැබැයි අපි අවිද්‍යාවට මේක තේරෙන්නේ නැහැ. ඊටාම සරල උදාහරණයක් කියන්නම්. අපි වාහනයක් ඩ්‍රයිව් කරනකොට අපි නිතරම ඉස්සරහා දිහා බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. හැබැයි අපි කොහෙද ඉන්නේ? අපි පිටුපස්සෙ ඉන්නේ. අපි කවදාවත් වාහනේ රෝද දිහා බලාගෙන ඩ්‍රයිව් කරන්නේ නැහැ. අපි නිතරම ඉස්සරහා දිහා බලාගෙන තමයි පිටුපස්සෙ ඉන්නේ. නමුත් අපේ හිත තියෙනවා මීට මොහොතක කලින් දැකපු තැන තමයි තමන් ඉන්නේ කියන එක unconsciously අපේ තියෙනවා. නමුත් අපිට නිතරම හිතෙන් තමන් ඉස්සරහ ඉන්නේ කියලා. ඔබ රාත්‍රියේට ටෝච් එකක් අරන් යනකොට ඔබ ටෝච් එක අරන් ඉස්සරහට. හැබැයි ඔබ ගලක් තියනවා නම් ඔබ පය මෙතන උස්සනවා. හැබැයි ටෝච් එකට එළිය ගහලා පය උස්සන්නේ නැහැ ඔබනේ. ඔබ දන්නවා මීට කලින් දැකපු එක මෙතන ගල තියෙන මෙතන පය උස්සන ටෝච් එක ඉස්සරහ ගහන ඉන්නේ. ඊටාම් සරල උදාහරණයක් කියනවා. මේක හොඳට තේරුම් ගන්න. මේක තමයි ප්‍රඥාවෙහි බේස් එක මෙන්න මෙතන. මේක තේරුම් ගත්තොත් මුළු ජීවිතෙම තේරුම් ගන්න වෙනවා. අපි කැම ටිකක් කනකොට බලමු. පිඟානක දාගෙන කැම ටිකක් කනකොට දිවට රසයක් දැනෙනකොට අපි බලන්නේ මොකක් දිහාද? පිඟාන දිහා බලන්නේ. අපි හිතන්නේ මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කැමේ කියලා. ඇත්තටම මේ මොහොතේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කැමද? කඩේ තියෙන කැම. ඒ කඩේ තියෙන කැම ටික අර පිඟානේ තියෙන කැම වගේ ලස්සනද? අනේ හරි ලස්සන කැම ටිකක්. හරි රසයක් මට මේ මොහොතේ දැනෙනවා කියලා කටින් ටිකක් අරගෙන අලපගෙනට දෙනවද? අඩු ගානේ අපි දන්නේවත් නැහැ මේ මොහොතේ රස මිදින්නේ කඩේ තියෙන කැම ටිකේ කියලා. නමුත් අපි හිතන් ඉන්නේ අපි වා කිසි විද්‍යාලෙ ගිහිලා අපි හරිය උගත් අපි දන්නවා විශ්වය ගැන දන්නවා කොස්මොලොජි දන්නවා සයන්ස් ගන්නවා අපි ඔක්කොම දන්නේ කියලා අපි හිතන් ඉන්නේ. අඩුම ගානේ බලන්න පේනතුනි ජීවිතේ කෑමක් රස දැනෙන මොහොතක Tamanට නිකමට එක දවසකවත් මේ කඩේ තියෙන කැම නිකමට අර හිතලා තියෙද? ගලක් හැපුණොත් නම් හිතනවද නේද? නමුත් රස දැනෙන වෙලාවකදී නිකමටවත් Tamanට හිතලා තියෙද මේ රස දැනෙන්නේ මෙන්න මේ වගේ කෙලත් එක මිශ්‍ර වෙච්ච කෑමක් කියලා. පින්නතුනි මේක වගේම තමයි මේ ඉස්සරහා දකින රූප ටික ඔක්කොම මේ ශබ්ද ටික ගන්ධ රස ස්පර්ශ ඔක්කොම මේ ඉස්සරහා තියෙන ටික අර කටේ තියෙන කෑම ටික වගේ අපේ ජීවිතය කියන්නේ අර මුල් ටික නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේ චුප්පජිති මනෝවිඥාන කියන අවස්ථාව. ඔබේ තාත්තගෙන දැන් ඔබ හිතන අවස්ථාව. හිතනකොට අර තාත්තගේ රූපේ පේනවනේ. ඔබට හිතෙන්නේ මේ මොහොතේ ඉන්න තාත්තා ඔබට පේන්නේ කියලා. මේ මොහොතේ තාත්තා ඉන්න කොහෙද කියලා තේරුම් ගන්න පුළුවන් ඔබටනේ. ඇත්තටම ඔබ තාත්තා කියලා දැන් දුකක් හෝ සතුටක් විඳිනවා නම් ඔබේ විඳින රූපෙන්ද? ඒ රූපෙන් නෙවෙයි. ඒ රූපේ සම්පූර්ණ නිරුද්ධ වෙලා. ඒ දැකපු ආස්තය රූපේ දැන් පොඩ්ඩක්වත් නැහැ. ඔබ දැන් මෙතෙන්ට එන්න කලින් ඔබ කණ්ණාඩි ළඟට ගිහිල්ලා න්යාවේ රෙස්ට් රූම් එකේ. ඔබ හොඳට කණ්ණාඩිය බලලා කොණ්ඩේම හදාගෙන මූණේම හදාගෙන මෙතෙන්ට ආවේ. ඔබ ඒ කණ්ණාඩි ළඟට ගිහිපු රූපය තාමත් එතන තියෙනවද? පොඩ්ඩක්වත් ඉතුරු නැතුම් නිරුද්ධ වෙලා තියෙනවා. අන්නේ වගේම තමයි ඔබ තාත්තා කියලා දැක්කනම් තාත්තගේ සම්භයයක් ඇහුවනම් තාත්තගේ ස්පර්ශයක් ලැබුවනම් ඒ සියල්ලක්මත් අර කණ්ණාඩියේ ඡායාව වගේමයි. ඒක ඒ මොහොතේ කණ්ඩායමක් වුණා. දැන් අපි මනෝලෝකෙ මේ ඉන්නේ. රූපයක් තියෙනවා. ඒක විපාක මට්ටමේදී ඒක අවසන් වෙනවා. මෙන්න මෙතෙන්ද හිත තිබ්බොතින් පිනතුනි ඒ මොහොතේම ධර්මයේ සම්දිටිකේ ආරිකය කියන්නේ මේකයි. ආයි බාහිර කෙනෙකුට කිසිම කෙනෙකුට ලෝකේ අපට දුකක් දෙන්න බෑ. මෙන්න මේක තමයි කියන්නේ පඤ්ඤා ජීවින් ජීවිතම අවසෙටම් කියන. ඔබ අහලදී බන්දුල මාලිකාව ගැන. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය බන්දුල මාලිකාව කියලා කාන්තාවක්. එයාට දරුවන් රාශියක් හිටිය පුතාලම හිටිය ඔක්කොම නියුළු දරුවන් රාශියක් හිටියා. මාලිකා දේවිය ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කර කර ඉන්න අවස්ථාවේදී මාලිකා දේවිය අතින් භාජනයක් උඩුණා. සරුතාරෝ කිටියා සරුතාරෝ කියනවා මාලිකාව දුක් වෙනවා කියලා. මාලිකා දේවිය කියනවා ස්වාමීනි මම මේ වාදයට මේ දුක් වෙන්නේ නැහැ මට මීට වඩා ලොකු කරදරයක් මීට මොහොතකට කලින් වුණා කියලා තමන්ගේ ඉනේ තිමිච්ච ලියුම අරගෙන පෙන්නුවා. ලියුම මොකද්ද මේ තියෙන්නේ? ඔව් මේ දාහනේ බෙදමින් සිටි අවස්ථාවේදී මේ බන්දුල මාලිකාගේ ස්වාමි පුරුෂයා බන්දුල සේනාධිපතියා ඉතාම දක්ෂ සෙනවියෙක්. කොයිතරම් දක්ෂතාවයක් තිබොද කියතොත් සතුරන් යන මාවතේදී සතුරන් එක ලයින් එකකට උගන්වන පාරේ ඈත දිග පාරේ එක ලයින් එකකට කොහොම හරි සතුරු ටික අරගෙන ඔහු එක ඊතලෙන් සතුරන් 500කගේ ශරීරය පසාරු කරගෙන යන පුළුවන් විදියට විඳින්න පුළුවන් මට්ටමේ හැකියාවක් දක්ෂතාවයක් ශරීර ශක්තියක් තිබෙන කෙනෙක්. ඒ තරම් දක්ෂයක් පිරිටිය බඳුර සේනාධිපතියත් ඔහුගේ පුතාලට ගොක්කම යුද භූමියේදී ජීවිතංශයට පත් වුණා කියන කාරණේ. ඒක දැනගත්තේ අර දානේ බෙදමින් ඉන වෙලාවේදී. ඒක ඇමති එක්ක වෙන ලියුමකින් පෙන්වුවා. ඒක අහලා දැකලා ඒක තියාගෙන තමයි දානේ බෙදමින් ඉදී. පින්නතුනි මේ වගේ දුකක දුරු කරගන්න පුළුවන් මෙන්න මේ දර්ශනය. අපිට දුකක් වෙන හැම අවස්ථාවකම දුක එන්නේ රූපය මත. රූපේ මත ඩිපෙන්ඩ් වෙලා තමයි මේ සියලු දුක් සැප වෙන්නේ. නමුත් මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක අපේ නිරුද්ධ වෙච්ච රූපය ඇතැයි කියලා තමන්ගේ ලෝකෙට අරගෙන අන්න ඒක වෙනස් වෙනකොට අපි මේ දුක් විඳින ලෝකයක් තියෙනවා. කතං ජීවින් ජීවිතම අවසෙට්ටම් කියන එකට පඤ්ඤා ජීවින් ජීවිතම අවසෙට්ටම් කියන්නේ ප්‍රඥාවෙන් ජීවත් වෙන ජීවිතය තමයි වටිනාම ජීවිතය කියලා කියන්නේ. පින්නතුනි මේ වගේ දර්ශනයක් අපට ලබා දීලා දෙන බුදුහාඳුකම. එදා බන්දුල මල්ලිකාවට අරතරම් මහා දුක්ඛන්දකේ නිදහස්ුනේ මේ දර්ශනෙන් පින්නතුනි. එදා පටාචාරාව එක දවසේ මරණ හැයි. තමන්ගේ ස්වාමි පුරුෂයා, දරුවන් දෙන්න, අම්මා තාත්තා දෙන්න, තමන්ගේ සහෝදරයා. හය දෙනයි. හය දෙනාම දැවෙන සෑයක් දැකමින් හිටපු මේ පටාචාරාවට මේ මහා දුක නිදහස් වෙනක් හේතුනේ මේ දර්ශනය පිණිස. ඒ නිසා මෙන්න මේ දර්ශනය තමයි මේ සමස්ත ගාථාවෙන් විස්තර කරන්නේ. මෙන්න මේ ගැන විශ්වාසය තිබීම ශ්‍රද්ධාව ඒ ධර්මයේ පුහුණු කිරීම තමයි සැපගෙන දෙන්නේ. ඒ ධහම පිළිබඳව තියෙන රසය තමයි උතුම් රසය. ඒ ධහම නුවණින් දැකීම ඒ ධහමට උනව ප්‍රඥාවෙන් ජීවිතය ගත කිරීම තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා කියන්නේ. එනිසා මේ ඔස්සේ පින්නතුනේ ධර්මයේ ඉගෙන ගැනීම, ධර්මයේ ගවේෂණය කිරීම තමන්ගේ ජීවිතේ වෙනම අංගයක් කරගන්න. තමන්ගේ ජීවිතේ වැඩපළ තියෙන අය තමයි කවුරුත් ඉන්නේ වැඩ නැති කවුවත් මේ රෝගේ නැහැ. ඒ වැඩ තියෙන අතරෙදි තමයි අපි ලෙඩ වෙන්නේ. ඒ වැඩ තියෙන අතරෙදි තමයි අපි මහලු වෙන්නේ. ඒ වැඩ නිමවටපත් නොවෙද්දිම තමයි අපි කවදාද මිය යන්නේ. වැඩ ඉවරෙලා මිය යන කවුරුත් මේ ලෝකේ නැහැ. එහෙනම් අපි මේ වැඩ කරන අතරේදීම මේ ශ්‍රේෂ්ඨ ධර්ම මොකක්ද කියන එක අපි ගවේෂණය කරන්න ඕන පිණිසුනි. මේක හොඳට ඉගෙන ගන්න ඕන. මේ ධර්ම මේ හැම ධම් පදයකම පිටුපස්සේ මොකද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ බොහෝසත් කාලේ සාරසංඛේ කල්පලක්ෂයක් ඇස් ඉස් මස්ලේ දන් දීලා කරපු පරිත්‍යාගයක ප්‍රතිඵල මේ තියෙන්නේ. මේ හැම ධම් පදයකම ඒ දහදිය ඒ ලේ ටික තියෙනවා. මේ අපි අහන හැම දහම් පදයක් පිටුපස්සෙම ස්වාමීන් වහන්සේලා වසර 2500ක් කරව කැපවීම, ඒ දහඩිය මහන්සිය, ඒ ජීවිත පරිත්‍යාගය මේ හැම දහම් පදයක් පිටුපස්සෙම තියෙනවා. ඒ නිසා අපිට වැඩපළ තියෙනවා. කොන්දේ අමාරුයි, හිසේ රදේ, ඒව කියලා පිනතුනේ මේක මගේ හැරගන්න අපට අයිතියක් නැහැ. ඒක අපි මගේ හැරගත්තොත් අපිට මේ ජීවිතය විතරක් නෙවෙයි හැම වෙලේ පිනතුනේ ඉතාම දීර්ඝ කාලයකට වරක් ලැබෙන මේ අගනා බුද්ධෝත්පාද කාලයත් එක්ක අපට අහිමි වෙනවා. ඒ නිසා පින්නතුනේ හැකිතාක දුරට ධර්මය අහන්න, ටික ටික හරි පුහුණු කරන්න උත්සාහ කරන්න, පංචශීලයේ උපරිම ආරක්ෂා කරන්න, මෛත්‍රී භානාව දිනපතාම වඩන්න විනාඩි 5ක් හරි විශේෂයෙන්ම ආනාපාන සතිය පුහුණු කරන්න. ඔබ ඇත්තටම ඔබට ආදරේ නම් හිත මිතුරු කියන්නේ. අපි හිතන්නේ හිත මිතුරුනේ ඇදේ කියලා නෙනේ. හිත මිතුරු කියන එකේ තේරුම මොකද්ද? හිතට මිතුරෙක් වෙන එක. හිතට මිතුරෙක් කෙනෙක් කොහොමද? ඒ හිතට මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව ආනාපාන සතිය එකතු කිරීම. වෙන බාහිර මිතුරු නැහැ කවුරුවත් වෙනතන. ඒ ඉන්නයි ඔක්කොම අපිට ටිකෙන් ටික ඈත් වෙනවා යයි. ඇතැම්පිට අමනාප වෙනවා ඉන්න කාලෙදී. කාලෙකදී හොඳයි කියලා හිතන් හිටියේ පස්සේ කාලෙ හිතුවානේ හිතපු තරම් හොඳ නැහැ කියලා. කාලෙකදී හරියම හොඳයි කියලා පින්තූරයක් ළඟම තියන් හිටියා. පස්සේ කාලේ ඒ පින්තූරේ යාටම දෙන ඔයාම තියාගන්න ඔයා අපි හිතපු තරම් කෙනෙක් නෙවෙයි කියලා. නමුත් ඇත්තටම පින්තුනේ තමන්ගේ හිත තමන්ට සැබෑ මිතුරෙක් කරගන්න ඉදාට තමන්ට පුළුවන් මුළු ලෝකේටම කල්යාණ මිත්‍රයෙක් වෙන්න. එතකොට මේ වටිනා ධහමෙන් තමන් ලෝකේට අගනා ධහමක් දෙන්න පුළුවන්. ඒ නිසා එහෙම හැකියාව ඔබ හැම දිනාටම තියෙනවා. ඉතින් මේ දුවටත් ඒ හැකියාව තියෙනවා. දුවත් හුඟක් බුද්ධිමත් ළමයේ. ඒ නිසා අපි ඒ දුවටත් ආශිර්වාද කරනවා. එත්තහර දුවටත් මේ උතුම් ධර්මයේ වැඩ වඩාත්ම තේරුම් ගන්න ශක්තිය ලැබේවා. ඒ දරුවාගේ ජීවිතය හැමතිස්සෙම සාර්ථක වේවා. මේ ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාගම ජීවිත වැඩ වඩාත්ම නිදුක් නිරෝගීව මේ උතුම් ධහම ජීවිතය තුළින් සාක්ෂාත් කරගන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පිනතුන්ට මේ අහපු ධර්ම කරුණු වලින් ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්න පුළුවන් මොනවද? ධම් ගැටලු එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්. හැබැයි පස්සේ වුණා නම් ආය අහන්න පුළුවන්. අපි මේ රෙකෝඩ් කරලා ඉන්ටර්නෙට් එකට දානවා. පස්සේම ධර්ම දේශනාව අහන්න ඕන කියන්න අපට ලින්ක් එක යවන්න පුළුවන්. හොඳයි. හොඳයි පින්තුනේ අද දින චන්ද්‍රිකා ක්ලිෆර්ඩ් දෑඹර මෑණියන් පෙරමුණේ තබාගෙන මේ බොහොම පින්වන්ත කෘතවේදී දරුවන් හැම දිනෙකම මේ නිවසේ ඉතාම ලස්සනට අලංකාර කරලා හරියට පන්සලක් වගේ ඉතාම බැබලෙන ලස්සන නිවසක් කරලා අද මේ ලස්සන පින්කමක් කළේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ධර්ම වෙනුවෙන්, සංඝරත්න වෙනුවෙන් තමන්ගේ නිවස අද දින කැප කරලා බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන ධර්ම මන්දිරයක් ධර්මශාලාවක් බවට පත් කළා, බුදුමැදුරක් බවට පත් කළා, පන්සලක් බවට පත් කළා. ඉතින් ඒ සියලු පින්කම් අපි ආදරණීය තාත්තට අනුමෝදන් කරමු. මීට මාස 3කට කලින් මිය ගිය ඩොන් ක්ලිෆර්ඩ් පියතුමා මේ පින අනුමෝදන් වේවා. මේ පින සුවපත්ය යම් තාඥාතින් වෙත්නම් නලින් අලගම මහත්මා, ඒ වගේම නෝමල් අතලේ මහත්මා, බන්දුනානකාර මහත්මා, ඒ වගේම චන්ද්‍රා නිමල් පෙරේරා ඇතුළු යම්තා කොමනමින් මිය ගිය පින් බලාපොරොත්තු වෙන ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාති හොඳමේ පින් දැක සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මිය ගිය ඥාතිනට පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස් කරගත් මේ සියලු කුසල බලයෙන් චන්ද්‍රිකා මෑණියන් ඇතුළු ඒ සුදර්ශිකා මහත්මිය සංජීව මහත්මා ඉනෝක නෝනා රුවන් මහත්මා ඒ වගේම ටෙහරා දුව කිරත් අතලේ පුතුණන් ඇතුළු ඔබ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණය කරපු පිනතුන් හැම දිනාටම දෙවියන්ගේ දෙහිම රැකවරණේ ආශිර්වාදය සලසා දෙත්වා දෙවියන්ටත් මේ පින උතුම් නිවන පිණසම හේතු වේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ආකාසට්ටා ච බොම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බොම්මට්ටා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහින්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා රැස් කරගත් මේ උතුම් පින්දහමල කුසලයන්ගේ හේතුවෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තියේ චිරජීවනයේ සැලසේවා ජීවත්වන කාලයේ වැඩ වඩාත්ම සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු දුක්ඛම් කන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නිම්භයං සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොලින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමිගත් මග ගැනීමය හැම දෙනාටම තෙරුවන් සරණයි.